නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අයාපත යාපත ලෙස දැකීමෙන් සම්මා දිට්ඨියට පැමිණෙන්නේ කෙසේද කියන කාරණාව. ඇයි මේ සම්මා දිට්ඨිය විශේෂයෙන් අපි සාකච්ඡාවට භාජනය කළේ කියලා ඇහුවොත්, අද මේ ලෝකේ අසමගියට ප්‍රශ්නවලට ගැටලුවලට විරසක වීමවලට විරුද්ධ වීමවලට හේතුව මෙන්න මේ කියන අයහපත තුළ යහපත දැකීමේ ප්‍රඥාව නැතිකම. අද මුළු ලෝකෙම විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දීලා තියෙනවා නම්, හැම සමාජයක් තුළම පිරිහීමක් ඇති වෙලා තියෙනවා නම්, ඒ හැම එකක්ම හේතුව, ඒ හැම එකටම හේතුව තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නිවැරදි ලෙස පිළි නොපැදීම. තථාගතයන් වහන්සේගේ අවවාදයට අනුව තම තමන්ගේ ජීවිත ඇඩ නොගස්වා ගැනීම කියලා අපිට කියන්න පුළුවන්. මොකද්ද මේ අයහපත තුළ යහපත දකින්නවයි කියලා කියන්නේ? ලෝකේ සම්මුතියක් තියෙනවා. ලෝකේ මොන රටේ ඉපදුණත් මොන භාෂාව කතා කළත් ඒ හැමෝම යහපතට කැමතියි. යහපතට අකමැති කෙනෙක් ඉන්නවා නම් බොහෝ දුරට යා මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් අද මේ ලෝකේ හැමෝම යහපතට කැමති නම් අකමැත්තට හේතුව මොකද්ද කියලා අපි හාන්න එක අකමැත්තට හේතුව තමයි අයහපත. එහෙනම් මේ ලෝකේ එකකට කැමති කියලා කියන්නේ අනිත් එකට අකමැති කියන එක. එහෙනම් යහපත හැමෝම බලාපොරොත්තුෙන් ඉන්න නිසා, යහපතට කැමති නිසා අයහපතට මුළු මා සමාජයේම අකමැති වෙනවා. මේ කියන සම්මා දිට්ඨිය කුමක්ද කියලා බැලුවාම මේ ලෝකේ හැමදේම නිවැරදි ලෙස දැකීම නේද සම්මා දිට්ඨිය. හැමදේම පරම සත්‍යයෙන් දැකීම නේද සම්මා දිට්ඨිය. එහෙනම් මොකද්ද මේ නිවැරදි භාවය කියලා කියනකොට, හැම සිතුවිල්ලටම කර්මයක් ඇදෙනවා නම්, හැම චලනයකටම කර්මයක් ඇදෙනවා නම්, හැම වචනයකටම කර්මයක් ඇදෙනවා නම්, ඒ කර්මයේ ප්‍රතිඵල නේද මේ හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ. විද්‍යාඥයෝ කියනවනේ හැම ක්‍රියාවටම ප්‍රතිඵලයක් තියෙනවයි කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නේද 2600කට කලින්, චේතනම් භික්කවේ කම්මං වදාමි කියලා. එහෙනම් මේ හැමදේම ක්‍රියාවට නැගිච්ච ප්‍රතිඵලයක් මේ තියෙන්නේ. නැවත ක්‍රියාවකට ගැනීමත්, ඒකට ප්‍රතිඵලයකට ගැනීමත්, ඒ ප්‍රතිඵලය තුළ ක්‍රියාවකට ගැනීමත්, ඒ ක්‍රියාව නැවත ප්‍රතිඵලයේ බවට පත්වීමත්, ඔන්න ඔය ධර්මතාවය තමයි මේ ලෝකේ හැමතැනම පවතින්නේ. එහෙනම් අපි ජීවත් වෙන පරිසරය තුළ අපට අනන්ත අප්‍රමාණ හයාපත් දේවල් වෙන්න පුළුවන්. අද ගොඩාක්ම තියෙන ප්‍රශ්නේ තමයි මේ පංචකාමයන් පිළිබඳව වරදවා ඇසිරීමෙන් ඇතිවන ප්‍රශ්න. ප්‍රාණඝාත කිරීම, සත්වයන්ට පුද්ගලයන්ට හිංසා පීඩා කිරීම, සොරකම් කිරීම, අනවශ්‍ය ලෙස පරිභෝජනය කිරීම, කාමයේ වරදවා ඇසිරීම පංචකාමයන් පිළිබඳව කෑදරකම, බොරු කීම අසත්‍ය සංගවල ප්‍රකාශ කිරීම, සුරාව පානය කිරීම අසකන දිවනාසයෙන් මත්තලා උම්මත්තකව කටයුතු කිරීම, මෙන්න මේක තුලින් ඇතිවෙච්ච ප්‍රශ්න නේද මේ ලෝකෙ හැමතැනම තියෙන්නේ. අද අපි ජීවත් වෙන පරිසරය පවා මේකේන පස්පව් වලින් නෙමෙයිද පිරීලා තියෙන්නේ. එහෙනම් මේ හැම දෙයක්ම හයාපත්ති කියලා අපි දකිනකොට, ඒ හැම දෙය තුලින් අපට හයාපතක් වෙලා තියෙනවයි කියලා අපි හිතනකොට, ඔන්න ඔතන තමයි සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ. හේතුඵල ධාමයට අනුව හැමදේම ක්‍රියාත්මක වෙනවා නම්, මේ හැම ක්‍රියාවකටම හේතුව වෙන කෙනෙක් නෙමෙයි මම නම්. මම දීපුවා මට ලැබෙනවා, මම ගත්තුවා මගෙන් ගැනෙනවා. ඔරු ඇවිල්ලා නිකන් හොරකම් කරනවද? මිනිස්සු අපේ දේවල් පැහැර ගන්නවද? මං කොල්ල කනවද? නෑ. අපි ගත්තුවා අපෙන් ගන්නවා මිනිස්සු. අපි දීපුවා අපට දෙනවා මිනිස්සු. මෙන්න මේ ධර්මතාවයට අනුව මේ ලෝකයේ සෑම මොහොතක් ගානේ අපට යහපතක්ම වෙනවා කියන මානසිකත්වයෙන් ඉන්නවනම්, එහෙම මානසිකත්වයෙන් මේ නාම රූප සංඥා සංස්කාර ධර්මයන් දකිනවනම් අන්න එයා සම්මාදිට්ඨියට පැමිණියයි කියලා අපට කියන්න පුළුවන්. සම්මාව කියන්නේ නිවැරදි දැක්ම. එහෙනම් මේ ලෝකේ අකටයුත්තක් වෙලා නැහැ අපට. මේ ලෝකේ කිසිම මොහතක අපට අයාපතක් වෙලා නැහැ. එහෙනම් මේ අකටයුත්තක් වෙලා නැහැ, අයාපතක් වෙලා නැහැ කියලා අපි දන්නේ නැති එක තමයි, ඒ දන්නේ නැ කියන ඒ අනවබෝධය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේ සක්කාය දිට්ඨිය අයින් කරන්න ඕනේ. කොහමද? හැම තැනම හැම මොහතක් ගානේ, හැම සණයක් ගානේ අපට යහපත වෙමින් පවතිනවා, හැම දේ තුළම යහපතක් පමණක් පවතිනවා කියන එක දකින්න ඕනේ. එහෙනම් ස්වාමිනි, මගේ රස්සාවේ මාව අස්කලා, අසවලා කේලම් කියලා මාව රස්සාවෙන් එලෙව්වා. දැන් මේකත් යහපතක්ද කියලා අපට ප්‍රශ්නයක් එනවා. ඔව්, ඒකත් යහපතක් තමයි. ඇයි අපි අනිත් අයගේ තනතුරු ගන්න, උසස්සින් ලබා ගන්න කේලම් කියන්නේ නැද්ද? තවත් කෙනෙක් අපට සමානව ඒ තනතුරට ඉන්නව නම් අපි එයත් එක තරඟ වදින්නේ නැද්ද? එයාට වඩා හොඳට වැඩ කරලා, එයාට වඩා වැඩිපුර වැඩ කරලා, එයාට වඩා ආයතනයේ වැඩිපුර කාලයක් රැඳිලා, අධ්‍යක්ෂකතුමා සාමාන්‍ය අධිකාරිතුමාගේ ඒ සිත දිනාගෙන පුද්ගලික උදව් පදව් කරලා හැම දෙයකම අනවසිද්ධට කැප වෙලා මාන්සියලා වේසිලා කාලය කැප කරලා අපි අරගෙන තනතුරට මාන්සියෙන් නැද්ද? එහෙනම් තවත් කෙනෙක් නරපාගෙන පාගගෙන අයින් කරගෙන අපි ඉදිරියට යන්න උත්සාහ කරනවා වාගේ ඒ චේතනාවට අනුව දැන් කර්මයක් ඇදෙනවනේ. දැන් අපිවත් අයින් කරන්න කෙනෙක් එනවනේ. බලන බලන හැම කාන්තාවක් කෙරෙම පෙම්බැඳෙනවනම්, අනේ මේ කාන්තාව කසාද බඳින්න තිබුණානම්, මෙයත් එක්ක කාමයේ වර්ධවය සිරෙන්න තිබුණානම්, අනේ මෙයව කැමති කරගන්න පුළුවන්ද කියලා පාරේ යන හැම කාන්තාවක් දියාම, හැම පුරුෂයෙක් දියාම මේ විදිහට බලනකොට දැන් අපේ ස්වාමි පුරුෂයා භාර්යාව කෙරෙහි බලන මිනිස්සු ඇති වෙන්නේ නැද්ද? අපි හිතන්නේ මොනවද? ඒක නේද මිනිස්සු අපි කෙරෙහි හිතන්නේ. අපි කාමයේ වර්ධව ඇසුරුනාම අපේ මිනිසුත් එක්ක පිට මිනිස්සු කාමයේ වර්ධව ඇසිරෙනවා. ඒකට ඒ මිනිසුත් කැමති වෙනවා. ඇයි? අර මිනිස්සු කැමති කරගෙන ඒ වැරද්ද කළා නම් අපේ මිනිසුන්ගේ කැමැත්ත අරගෙන ඒ වැරද්ද කරන්න මිනිස්සු හෙනවා. මිනිස්සු එනවා නෙමෙයි, ඒ කර්මය සැකසෙනවා. ඒක හැදුවේ අපි. අනුන්ගේ වස්තු කඩා වඩා ගන්න, පෝසත් වෙන්න, ධනෙ ගෝම ඉහලට එන්න අපි උත්සාහ කරනවා. ඒ හැම දෙයතුලින්ම උපරක්‍රම දාලා අනවශ්‍ය විදියට අපි දේපල එකතු කරලා පෝසත් වෙනවා. දැන් ඒ වස්තුව කොල්ලකන්න, ඒ දේපල කොල්ලකන්න, ඒවා උරුමකම් කියන්න පිටින් මිනිස්සු එන්නේ නැද්ද? ඒ විදියටම කුමන්ත්‍රණ කරලා අපි කුමක් කරමුද? ඒ දේම අපි ලබමුව. අපි කුමක් කියමුද? ඒ දේම අසමුව. එහෙනම් අපි කියන දේවල් අපට ඇසෙයි, අපි දෙන දේවල් අපට ලැබෙයි, අපි කරන දේවල් අපට කෙරෙයි. මේක තමයි ධර්මතාවය, මේක තමයි මේ විශ්වයේ න්‍යාය. මේක වෙනස් කරන්න බෑ. එහෙනම් මේ ලෝකේ හැම මොහොතක් ගානේ අපි ජීවත් වෙනකොට අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි හැම තැනම අපට යහපත වෙනවා. අපි මිනිසුන්ට වීලු තාලු කරලා නින්දා අපාස කරලා එක එක ඒවා කරපු නිසා නෙමෙයිද දැන් අපට මිනිසු වීලු තාලු කරන්නේ, අපාස කරන්නේ? අපි මිනිසුන්ට පීඩා කළා, ඒ නිසා නේද මිනිසුත් අපට පීඩා කරන්නේ? එක තාපසයෙක් මට හම්බ වුණා මීට අවුරුදු 5කට විතර කලින්. ඒ තාපසයා මට කියපු කාරණාව තමයි, අනේ ස්වාමිනි, මං අබමල් රේණුවකින්වත් කිසිම කෙනෙකුට ඉන්සා පීඩා කරලා නැහැ. වැසිකිළියකට යනකොට එතන කූඹියෝ ඉන්නවනම් අනේ වතුර ගාලා බෑ කියලා පොඩි කෝටු කැල්ලකින් ඒ කූඹි ඔක්කොම අයින් කරනවා. විනාඩි 40-50 කාලේ වැය කරලා ඒ කූඹි සේරම ටික බේරනවා. මේ තරම් සත්ව කරුණාව තියෙන, මේතරම් මහා කරුණාවෙන් ජීවත් වෙන කිසිම කෙනෙකුට වචනයකින්වත් කියලා නැහැ. ඉන්සා කරන හැබැයි මිනිස්සු මට හරියට පීඩා කරනවා, ඉන්සා කරනවා, විවේචනය කරනවා. මට කිසිම තැනක ඉන්න දෙන වීලුතාලු කරලා මට හරියට තරහා ගස්නවා. මේ මිනිසුත් එක්ක මට ඉන්න බෑ. මේ කර්මය කවදා කරපු එකක්ද? ඒ තරංගවල ධාරිතාව බලනකොට ඒක පෙර කරපු එකක් නෙමෙයි. පෙරතේ ඒ උත්තමයා උත්තමෙක්මයි. පෙර කිසිම තැනක ඒ වගේ එකක් කරලා නැහැ. මේ කර්මය කරලා තිනේ මේ ගිය මාසේ. මං හැව්වා ගිය මාසේ කුටියක් අදලා පූජා කරාද කියලා. එහෙමයි ස්වාමීනි. විශාල පිරිසක් එකතු වෙලා ලක්ෂ 4ක් විතර වියදම් කරලා කරෙන් බඩු හැදලා සමාරෝ කන්ද රෝල් වෙලා ගියා සිමෙන්ති කොට්ටෙත් එකයි. ඒ ගොඩාක් උසයිනේ, එලේ වැඩිනේ. ඒ තරම් මාංශේලා සිමෙන්ති කොට්ටේ හතරට පහට කඩලා මගින් මගට ගෙනල්ලා බැරි ගෑයිලා කලන්ත ඇදිලා සීනති වෙලා තමයි කුටි හැදුවේ. එහෙනම් ඒ කුටියේ ඇයි ඉතිය නැත්තේ? නෑ, ඒ කුටිය ගොඩාක් මාංශේලා හදලා ලස්සනයිනේ. ඒකට මං බැඳෙයි කියලා හැලෙයි කියලා මං ඒක අත්හැරලා ආවා. දැන් එතන ඒ මිනිසුන්ගේ මානසිකත්ව මොකද? ඒ මිනිස්සු තාම බයිනවනේ මට. ඇයි? ඒ මිනිසුන්ට කම්පාව දරා ගන්න බෑ. අවුරුද්දක් විතර බිම දිගේ බඩගාගෙන ගල්වැලි හැදලා මේ හාමුදුරුව එක මාසයක් හිටියේ නෑනේ. බලන්නකෝ මේ මාමුදුරන්ගේ තියෙන නීචකම, අසත්පුරුෂකම, දුෂ්ටකම. ඉන්න නැත්තම් කියන්න එපාය. මේ තරම් අපිව මරවලා මරවලා නිවාඩු දාලා සල්ලි වියදම් කරලා මේ තරම් බඩමුට්ටු හොයලා කරෙන් හැදලා හැමදේම හදලා අපිව විඩාවටපත් කළා, අපහසුතාවටපත් කළා කියලා අර කට්ටියගේ ඉතට දීපු වේදනාව, දුක, කම්පාව දැන් ඕවා තමයි මේ එන්නේ. මේක ගිය මාසෙ වෙච්ච එකක්. මේක ඈත බවලට යන්න එපා. ඇයි? මොකටද අපි ජාතක කතා කියන්න යන්නේ? මේක මේ ගිය මාසෙ වෙච්ච එකක්. අනේ ස්වාමීනි, මොකද්ද කරන්න ඕනේ? ගිහිල්ලා ඒ කුටිය වැඩ ඉන්න, එතන ඉඳගෙන කමඨං වඩන්න, සෝවාන් සකුර්දාගාමි අනාගාමි අරියත් වෙන්න, ඒ කුටිය මාංශයලා හදපු කට්ටියගේ සිත සනසන්න. එක තැනක හින්ද බැරි නම් තමන් ඇවිදින කෙනෙක් නම් තමන්ට ඒ වගේ ඒ ඇවිදින මානසික ලෙඩක් තියෙනවා නම් තමන් දැනගන්න එපාය. මේ වගේ විඩාවටපත් නොකර ඉන්න. කුටියක් හදන්න එනවා නම්, සංඝාවාසයක් හදන්න එනවා නම් අනේ මට ඇවිදින ලෙඩක් තියෙනවා, මාස 3ක් එක තැන ඉන්න බෑ, එඳ මාංශල හදන්න එපා. මම මෙතනින් ගියාම ඔගොල්ලෝ දුකටපත් වෙයි. මේක කල්ලතු කියන්න එපාය. තමන්ගේ දුර්වලකම, මෝඩකම ප්‍රකාශ කරලා නියතමානි වෙන්න එපා. ඒක කියන්නේ මට මාස 3ක් එකතන ඉන්න බෑ කෙනක යටගාලා තියාගන්නවා. හදලා ඉවරනකොට මාස 2ක් මර හෝන් ගියා පාත්‍රය අරගෙන. අර මිනිස්සු ඔක්කොම කම්පා වෙලා පින්කම කරන්නත් ආන්ද්‍රෝ නෑ. පින්කමට පැය 24ක් යෙදී ආන්ද්‍රෝ පිටත් වෙලා. දැන් අර මිනිස්සු කම්පා වෙලා දැන් කිරිබත්තික වඩලා, දැන් කිරිබත්තික වනලා තියෙනවා බිම. කේල් කොල දැන් මේක කන්න කෙනෙකුත් නෑ. අර මනුස්සයා ලුණු මිරිස මේ මනුස්සයාගේ මූණට ගාලා, අර මනුස්සයාගේ ඔළුව අල්ලලා කිරිබත් වල අතුල්ලලා මේ මිනිස්සු කාගෙන මරා ගන්නවා. මොකද්ද ප්‍රශ්නය? හාන්දුරෝ වැඩලා. දැන් ලෝක සත්‍යයට දැන් අර කුරා කොම්බියා නම් ලී කැල්ලෙන් ගන්නවා තමයි. වැසිකිළියට යනකොට සතේ සිව්පාවේ කිටියා මේ සතාවත් සිව්පාවත් කොළ කැල්ලට අරගෙන ගැඩවිලා පව බේරනවා තමයි. දැන් මෙතන රාත් වෙන්න පුළුවන් මිනිසුන්ගේ හදවත පුපුරන්න කම්පාව දීපු එක, පීඩාව දීපු එක, වේදනාව දීපු එක. මේ භවයේ මාර්ගඵලලාභින් වෙන්න පුළුවන් කට්ටිය දැන් සංඝ විවේචනය කරන මානසිකත්වයට පත් කරපේක. මේ තරම් බුද්ධ ශාසනයට පෑදිලා, තථාගතයන් වහන්සේට පෑදිලා සංඝයා වෙන්නේ මුළු දේපළ වියදම් කරපු කට්ටිය දැන් රෑදවල් දෙකේ නිදි මරාගෙන බයිනවා, විවේචනය කරනවා. එක ඉරියව්වක් ඉන්න බෑ. සිත කම්පා වෙලා, කැළඹිලා, අදිරුදිර පීඩන ඇති වෙලා දැන් මේවා ගෙවන්න වෙන්නේ නැද්ද? එහෙනම් මේවා තමයි මේ ගෙවන්නේ. එහෙනම් මේ ලෝකේ අපි දකින දේ නෙමෙයි අපට වෙලා තියෙන්නේ, අපි නොදකින දේ අපට වෙලා තියෙන්නේ. මෙන්න මේ කාරණාව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපේ ජීවිතවල අපි ජීවත් වෙනකොට අපි ගොඩාක් අයහපත් දේවල් කරලා තියෙනවා. අපි නොදැනුවත්ව මිනිසුන්ට එන්සා පීඩා කරලා තියෙනවා. ඒ හැම දේ තුළින්ම අපි දන්නේ නැහැ අපි මේම දේවල් කළා කියලා. හැබැයි ඒවා පරිසම් දෙනකොට ඌලගෙන ඉන්න බෑ. හැමතැනම හැමදාම මිනිසුන්ට අපි විඩාවක් නම් දීලා තින්නේ, කරදරයක් නම් දීලා තින්නේ. අපට මේ මාපොළවේ බත් කාලා විවේකයෙන් ඉඳම් වෙන්නේ නැහැ. කුරුල්ල කෑ ගන්නවා, රිලව් පයින්නවා, වතුර නැති වෙනවා, අවුව එනවා, සහෝදර සංගයා පොඩ්ඩක් විරසක වෙනවා. නිදාසක් නැහැ, සමගියක් නැහැ, සාමයක් නැහැ, ප්‍රීතියක් නැහැ, නිින්ද යන්නේත් නැහැ, ඇරිලා ඉඳ දෙන්නේත් නැහැ. ඇයි මේ තත්ත්වයන් වලට හේතුව අපේ කර්ම පරිසම් දීලා අපි හදාගෙන ආපු හේතු ටික අපිට ක්‍රියාත්මක වෙලා හැම මොහොතක් ගානේ මේ හැම දේ තුලින්ම අපි කරපුවා පරිසම් දෙන්නේ අපි කරපුවා අපට වෙන්නේ කියන යහපත අපි දකින්නට ඕනේ. එහෙනම් අපි පන්සිල් රැක්කා කියලා කියනවා. පන්සිල් රැක්කනම් අපිට මේ දේවල් වෙන්න බෑ නේද? සීලයක් අපි තුල තියෙනවා නම් ඒ තුල සමාධියක් ඇති වෙන්න ඕනේ නේද? සමාධිය Tamanට නෑ. කවුරු හරි අවවාදයක් දෙනකොට ඒක ආගිනින්නවත් බෑ. විනාඩිය විනාඩියට වචන පයින්නවා එළියට, කට ගන්නවා, තර්ක කරනවා, අදහස් කියනවා. පන්සිල් කැඩෙන්නේ නෑ කියලා කියනවා නම් ඒ පන්සිල් සමාදන් වුණා නම් ඒ සමාධිය තුල එයා තුල සමාධියක් තියෙන්න ඕනේ නේද? ආයතන හයේ කවුරු හරි අවවාදයක් දෙනකොටවත් එයාට ඌලගෙන ඉන්න බැරි නම් ආගෙන ඉන්න බැරි නම් සමාධියක් වැඩිලා නැහැ. ඒ කියන්නේ එයා පන්සිල් රැකලා නැහැ. එහෙනම් මේ ලෝකේ හැමදේම අපට යහපත වෙන්නේ අපි හැබැයි දකින්නේ හයාපත. මෙන්න මේ දුර්වලකම නිවැරදි කිරීම තමයි සෝතාපන්න ඵලය. එම නැත්තම් සම්මාදිට්ඨිය නිවැරදි දැක්ම කියලා අපට කියන්න පුළුවන්. එහෙනම් අපට යමක් ලැබෙන්නේ ඒ ලැබෙන්න තිබුණ නිසා. යමක් අපට නොලැබෙන්නේ ඒක නොලැබෙන්න තිබුණ නිසා. ඒක තිබුණ එකක් තමයි. එහෙනම් අපේ බිරිඳවරු තවත් කෙනෙක් පෙම්බැඳිලා අරන් ගියා නම් ඒක යහපතක්ද අයහපතක්ද කියලා ඇහුවාම අපි කියනවා ඒක යහපතක් කියලා. ඇයි අපි කරපු දේ හේතුව නිසා හටගත්ත ඵලයක් මේක වෙන්න තිබිච්ච දෙයක්. ඒක නොවන්න නම් අපි පතිවත රැකගෙන ඉndeපාය. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං කියන ශික්ෂාපදේ රකින්නේපාය. අපගේ බ්‍රහ්මචර්යාව අපි බවවල පුරුදු පුහුණු කරන්න එපාය. අපි හැමදාම අනාචාරය ඇසිරෙනවා. හැබැයි අපේ කට්ටිය අනාචාරය ඇසිරුණාම නඩු කියනවා, මරාගෙන මැරෙන්න හදනවා, ඒ මිනිස්සුන්ගේ අතපය කපන්න හදනවා. මොකක්ද හේතුව? අපි වැරදි කරනකොට හොඳයි, හැබැයි අපේ කට්ටිය වැරදි කරන එක දරා ගන්න බෑ. මොනතරම් උම්මත්තක ස්වභාවයක්ද? අනුන්ගේ ගෑනු දියා බලන එක හොඳයි, අනුන්ගේ පුරුෂයෝ දියා බලන එක හොඳයි. අපේ ගෑනු පුරුෂයෝ ගැන කවුරුර කෙනෙක් බැලුවා මේ මනුස්සයාගේ ඇස් දෙක උගුල්ලන් දදනවා. අනුන්ගේ දේපොළවල් කොල්ල කරනකොට හොඳයි, අනුන් රවටලා පෝසත් වෙනකොට හොඳයි, අනුන්ගේ දේවල් වැඩිපුර ලාභයක් වශයෙන් ලබනකොට හොඳයි. හැබැයි තමන්ගේ දේවල් අනිත් කට්ටිය රවටලා ගන්නවා නම් ඒ මනුස්සයාට විරුද්ධව නඩු. බලන්න මොනතරම් දුර්වලද අපේ චරිතය කියලා. මේ අපට පේන හැම දේ තුලින්ම අපේ යහපත අපි දකින්නට ඕනේ. අපට හැයෙන හැම දෙයක් තුලින්ම අපේ යහපත අපි දකින්නට ඕනේ. අපට ලැබෙන හැම දේ තුලින්ම අපට යහපත අපි දකින්නට ඕනේ. එක යෝගියෙක් හිටියා. ඒ යෝගියාගේ ශ්‍රේෂ්ඨත්වය කොච්චරද කියලා කිව්වාම ගුරුවරයා වන මට වඳින්න යුතුනා ඒ තමන්ගේ ශිෂ්‍යාවනේ යෝගියාට. හැමෝටම කමටාන් දෙනවා, හැමෝටම කමටාන් දෙනවා. හැබැයි ඒ යෝගියා කවදාවත් ඇවිල්ලා කමටානක් ඉල්ලන්නේ නැහැ, ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ නැහැ. මාසයක් විතර යනකොට දැන් ලොකු ප්‍රශ්නයක්. මෙයා මොනවද වඩන්නේ? වඩන්න මොකවත් අහන්නෙත් නැහැ. දන්න දෙයක් වඩනවා නම් ඒකේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නෙත් නැහැ. මොකද්ද හේතුව කියලා එයාට එක දවසක් කතා කරලා මොකද්ද වඩන්නේ කියලා ඇහුවා. මනේ ස්වාමිනී මොකවත් වඩන්නේ නැහැ. එනම් මොකවත් අහන්නේ නැත්තේ? නෑ ස්වාමිනි, ඔබ වහන්සේ අනුකම්පාවෙන් කවදරි මට යහපත් කියලා හිතලා යමක් කියනකම් මම ඉවසීමෙන් ඉන්නවා. මේ භවය පුරාවටම ඉන්නම උනත් මං සූදානම්. මගේ ආයුෂ ඉවර වෙලා මැරෙනේ අවසාන මොහොත දක්වා මම ඉන්නවා. ඔබ වහන්සේ මං කරේ බලලා අනුකම්පාවෙන් සුදුසු දෙයක් කියන තාක්කල් හේතුව යමක් ඉල්ලුවාම ඒ ඉල්ලීම නිසා අපි ඒකට බැඳෙනවා, ඒකට ගැටෙනවා. ඉල්ලල ගන්න හැම දේ තුළම දෝෂයක් තියෙනවා. එහෙනම් කර්මානුරූපී ලැබෙන දේ තුළ දෝෂයක් නැහැ. හේතුව ඒක ඵලයක්. ඒක ඉවර වෙලා යන එකක්. එහෙනම් ඵලය මතුවෙනකම් මේ බලාගෙන ඉන්නේ හේතුව කඩන්න නැතුව. රාදවල් දෙකේ ඇවිල්ලා සතපිලා ඉන්න ගුරුවරයා අවදි කරලා කමටහන් ගන්න ශිෂ්‍යයන්ට සාපේක්ෂව කිසිම කමටහනක් නොගත්ත මේ ශිෂ්‍යයා මොනතරම් ශ්‍රේෂ්ඨද? මේ ಗುಣ අපි ළඟ තිබුණද? එහෙනම් අපේ ජීවිතවල අපිට ඉගෙන ගන්න මොනතරම් දේවල් තියෙනවද? මේ ලෝකේ අපි මොකවත් තාම ඉගෙනගෙන නැහැ. අපට මොකවත් තේරිලා නැහැ. හැබැයි මේ ලෝකේ අපි තරම් නොදන්න කෙනෙකුත් නැහැ. සර්වඥතා ඥානෙ තියෙන බුදුහාඳුරන්ටත් උගන්වන්න යනවනේ අපි. චතුරාර්ය සත්‍ය මේම නෙමෙයි එන්න ඕනේ, මේ විදිහට එන්න ඕනේ. පටිච්ච සමුප්පාදය පටන් ගන්න මෙතන ඉඳලා දැන් අපි බුදුහාඳුරන්ටත් උගන්වන්න යනවනේ. විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බුදුහාඳුර දේශනා කරනවා. කෑවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් බඩගිනිනා ඉතින් කාලා වඩන්න එපාය. නොකා ඉඳලා වඩලා කෝ රාත් වෙච්ච කෙනෙක් ඉන්නවද? කාලා මැරිච්ච කෙනෙක් ඉන්නවද? නොකා මැරිච්ච කට්ටිය නෙමෙයි ලෝකෙ ඉන්නේ කියලා දැන් බුදුහාමුදුරන්ටත් අවවාද කරන්න යනවනේ. බුදුහාමුදුරන්ටත් උපදෙස් දෙන්න යනවනේ. බුදුහාමුදුරන්ටත් තේරුම් කරන්න යනවනේ. ඒ කියන්නේ දැන් අපිට තියෙන සර්වඥතාණයට ඥානයටත් වඩා විශාල ඥානයක් නේ. එනම් මේ ලෝකේ තථාගතයන් වහන්සේලා තමයි සියලුම විස්තර ටික දන්නේ. දැන් උන්වහන්සේට උගන්වන්න අපි කවුද? බුදුවරයන් වහන්සේගේ ගුරුවරයා වෙලා බලන්න අපේ මෝඩකමේ මහත. අපි නොදන්න දෙයක් නැහැ කියන මානසිකත්වයට පත් වෙලා බලනකොට ඇත්තනම් අපි දන්න දෙයක්වත් නැහැ. එහෙනම් මේ වාගේ මේ ලෝකයේ තියෙන ප්‍රශ්නය තමයි අපි යමක් දැනගත්තාම යමක් තේරුණාම යමක් මතක හිටාම අපි හිතනවා මේ ලෝකෙ හැමදේම අපි දන්නවායි කියලා. අර ගැමිවල වචනයක් තියෙනවා ලූල නැති වලේ කණයා පණ්ඩිතයා කියලා. ඇයි ප්‍රඥාවන්තය ලෝකෙ නැති වෙනකොට අර කණයි ඔක්කොම හිතනවා අපි ඔක්කොම ලූල්ලු කියලා. ඇත්තටම ලූලෙක් නැහනේ. ඒ නිසා කණයි ඔක්කොම ලූලෝ වාගි ජීවත් වෙනවා, ලූලෝ වාගි ඇවිදිනවා. ප්‍රඥාවන්තයෝ නැති ලෝකයේ තුල දෙක වසර එක වසර ඉගෙන ගත්ත මිනිස්සු පඬිතුයෝ වෙලා මාචාර්යවරු වෙලා හැම දෙනාම ගිහිල්ලා තථාගතයන් වහන්සේගේ වචන විග්‍රහ කරන්න යනවා, උන්වහන්සේගේ සූත්‍ර විස්තර කරන්න යනවා. භාග්‍යතුන් වහන්සේ කියන දේ මෙන්න මේ ආකාරයක කියලා බුදුහාමුදුරන්ටත් වඩා බුදුහාමුදුරන්ටත් තේරුම් කරලා දෙන මට්ටමට තමන් පඬිතෙක් වෙන්න හදනවා. ඒ කියනකොටත් මේ මම මාන්න නඩත්තු කරනවා, මේ තුලින් මගේ ආත්ම ගෞරවය වැඩි කරනවා, මං උඩඟුකමක් පෝෂණය කරන්නේ, මන් තුල මේ ඉතුවක්කාරකමක් තියෙන්නේ, අනවබෝධයක් මේ නඩත්තු වෙන්නේ, අවිද්‍යාවක් තුල මේ ජීවත් වෙන්නේ. මේ ටික තේරුම් ගන්නවත් අවබෝධයක් නැහැ. බයි බුද්ධ දේශනා විග්‍රහ කරන්න තරම් එයාට අවබෝධය වැඩි වෙලා. එහෙනම් මේ ලෝකේ අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපේ දුර්වලකම් අපි තේරුම් ගන්න ඕනේ. අපට වැරදිච්ච තැන් අපි පිළිගන්න ඕනේ, නියතමානි වෙන්න ඕනේ. මේ ලෝකේ අන්තිමය අසරණයා මම කියන එක ඒක තේරුම් ගන්න මානසිකත්වයට පත් වෙන්න ඕනේ. මුළු ලෝක ජනගහණය ගත්තාම ලෝක ජනගහණයේ ඉදිරියේ මම අන්තිමයා. මේ ලෝකේ ඉන්න සියලුම කෙනාට සාපේක්ෂව මම අසරණයා. මෙන්න මේ මානසිකත්වය තමයි ආර්ය මානසිකත්වය. මේක තමයි සම්මා දිට්ඨිය. අපි කරපුවා කියපුවා නම් අපට වෙන්නේ කෙරෙන්නේ ඇයෙන්නේ දැනෙන්නේ සිතෙන්නේ. එහෙනම් මේ හැමදේම යාපත් කියන එක මානසිකත්වය අපට නෑ නේද? හැම දෙයක්ම යාපත් ලෙස අපි පිළිගන්නට ඕනේ. අපේ කුටියේ සිදුරු දෙකක් තියෙනවා, වැස්සට තෙමෙනවා, හැබැයි නිදන තැන තෙමෙන්නේ නෑ. අන්න ඒ යාපත දකින්න ඕනේ. බලන්නකො තෙමෙන කුටිය මට දීලා ඒ අයාපතයි දකින්නේ. අඳින් දෙක සිවුරයි තියෙන්නේ, තැන් දෙක කෙරිලා. ඒක ඉමින්සරේ මාගත්තා, ඒක හැඳගත්තා, ඒක තුලින් විලි වාගත්තා. අනේ මට අඳින් දෙකක් තියෙනවා කියලා ඒ යාපත දකිනවා මිසක් මට 45 කඩේ සිවුරක් නැහැ, 65 කඩේ සිවුරක් නැහැ, මට දෙපට සිවුරක් නැහැ කියලා අර අයාපත දකින්නේ. මේ ලැබිලා තියෙන සිවුරේ යාපත දකිනවා. මට තට්ටු දෙකේ ගයක් නැහැ. ඒවා ලස්සනට තිරුවානා ගල් ලයිසන් කරලා නැහැ. මේ ගෙදර කාමර නැහැ, උණු වතුර, ඒ ජලපද්ධති නැහැ. මේවා ගැන හිතලා ඒ අයාපත හිතලා කම්පා වෙන්නේ නැහැ. වතුර ටිකක් බොන්න පාසුකම් තියෙනවා, දෙමෙන් නැතු ඉන්න වාලයක් තියෙනවා, ඉන්න තැනක් තියෙනවා. මෙන්න මේ යාපත දකිනවා. හැම දේ තුළම අපි යාපත දකින්න ඕනේ. අපට සිදුවෙන හැම දෙයක්ම යහපන්. මිතුරෙක් ලැබෙන එකත් යාපත්, ඒ මිතුරා අතුරු වෙන එකත් යාපන්. මේ නාම රූප වලින් අපිට ලැබෙන දේවල් යාපත්, ඒ නාම රූප වල නොලැබෙන දේවල් යාපන්. අපට යමෙක් යමක් දුන්නා මේක යාපත්, යමෙක් ඇවිල්ලා ඒ දේ පෑරගෙන ගියාම උදුරගෙන ගියාම ඒකත් යාපත්. ඇයි හැමදේම යාපත් ලෙස දකින්න ඕනේ? එහෙනම් නින්දාවක් අපට සිදුවෙන යාපතක්, ගෞරවය ප්‍රශංසාවත් අපට සිදුවන යාපතක්. මොකද අපි බැන්න නිසා ඒ බැනුම් ඇයෙනවා. ඒක අපට යාපත සිදුවෙන්නේ. ඇයි ඒක ගෙවිලා ඉවර වෙනවා? ප්‍රශංසා කළා, ඒ නිසා අපට ප්‍රශංසා ලැබෙනවා. ඒකත් යාපතක්. ඒක තුලිනුත් අපේ කර්මය ගෙවිලා ඉවර වෙලා යනවා. එහෙනම් අපි මේ ලෝකේ ගත කරන සෑම මොහොතක් ගානේ අපට යාපතක් සිද්ධ වෙනවා. අපි යාපතක් තුල තමයි ජීවත් වෙන්නේ. මෙන්න මේ ධර්මතාවය, මේ සම්මාව අපි දකින්නට ඕනේ. අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ වැරදිච්ච තැනක් මේක. අපි හිතාගෙන ඉන්නවා මේ ලෝකේ හැම දෙයක්ම අපි දන්නවයි කියලා. හැබැයි එක දෙයක් තමයි අපි දන්නේ. මොකද්ද? මේ හැමදේම දන්නවයි කියනේ මාන්නේ විතරයි අපි දන්නේ. වෙන මොකවත් අපි දන්නේ නැහැ. එහෙනම් අපට සිදුවෙන හැම සිදුවීමක්ම අපි යහපත් ලෙස දකින්නට ඕනේ. අපේ ඉඩම අර මනුස්සයා පැහැරගත්තා. අපේ ඉඩමේ මායිම වෙනස් කළා. මේ මනුස්සයා මේකට හොර ඔප්පුවක් අදාගෙන මේක බලාත්කාරකමින් අයිති කරගෙන ඒ හැම දෙයක්ම යහපත් ලෙස දකින්නට ඕනේ. අපි යනකොට ගෙනියන්නේ නැත්තම් හැම දෙම දාලා යනවනම් මේ කිසිම දෙයක් අපට අයිති නැත්තම් අපේ කුසල් අකුසල් අනුව ලැබෙනවා පැවතෙනවා නැති වෙනවා. කුසලයේ තියෙන තාක්කල් පැවතෙනවා, කුසලයේ ඉවර වුණාම ඒක නොපැවතෙනවා. කුසලයට අයිති වෙනවා, අකුසලයට අහිමි වෙනවා. ඇයි මේ ධර්මතාවය අපි දකින්නේ නැත්තේ? මේ ලෝකේ හැමෝම අපේ පෙර මව්වරුනම් පියවරුනම් දූ දරුවෝනම් ඥාතියෝනම් මිත්‍රයෝනම් සහෝදරයෝනම් ඇයි මේ මනුස්සය මායිම වෙනස් කළාම මොනවා වෙනඳ අපට? යනකොට ගෙනියන්න බැරි නම් ඒ මායිම උගල තව ටිකක් ලොකු කරනවා. මේ මනුස්සය අඩියක් විතර මෙහායෙන් ඒ මායිම වෙනස් කරලා තියෙන අර කොස්ගායේ අයිතිය ගන්න. ඇයි ඒකේ හොඳට gedī තියෙනවා? මායිම වෙනස් කරාම අර කොස්ගායේ මනුස්සයාගේ ඉඩමට අයිති වෙනවා. ගිහිල්ලා මායිමේ මනුස්සයාගේ ඉස්සරහ පිටම ඔල්ලලා ගලවලා උගුලලා අරගෙන ඒ මනුස්සයා දැන් ඔල්ලනකොට හිතනවා දැන් ආයි අර තිබිච්ච තැනෙන් තියන්නේ අඩි 10කට මෙහායෙන් ගෙනල්ලා ඊටවලා කියනවා මේ තේක ගාත් අයිති කරගන්න, අර කැටකාල ගාත් අයිති කරගන්න කිව්වාම අර මනුස්සයාට පොලෝ පලාගෙන යන්න නැද්ද? කොස්ගා අයිති කරගන්න එක අඩියක් මායිම වෙනස් කළා මේ මනුස්සයෙක් උගුල්ලා අඩි 10ක යයන් තියලා අඩි 11ක් මට අයිති කළා දුන්නා. අනේ මේ වගේ ශ්‍රේෂ්ඨ උත්මයෙකුටද මම මේ වගේ අසත්පුරුෂ වැඩක් කළේ? එට රෑ වෙනකොට ඒ මනුස්සයා කරුවල ඇවිල්ලා ආයි අරගෙන ගිහිල්ලා ඒ 11 නෙමෙයි 20ක් විතර මෙයා පැත්තෙන් හිටවලා කියන මේ දායත් හොයා ගන්න කියලා. ඊට පස්සේ මෙයා බලලා කියන මට අනුන්ගේ ඉඩම් ඕනේ නැහැ කියලා ඒක උගුල්ගෙන ඇල්ලා ආයි මේ පැත්තෙන් 20කට මෙයන් හිටවන බලනකොට එයාගේ ඉඩම මෙයාට දන් දෙනවා, මෙයාගේ ඉඩම මෙයාට දන් දෙනවා. මේ දෙන්නගෙම දෙමව්පියෝ වෙනත් උනාට දෙන්නම එක කුසේ උපදිච්ච නිමුල්ල බවට පත් වෙලා නැද්ද? බලන්න මේ කට්ටිය ගුණධර්ම, ඒ කට්ටිය තුල අර සැඟවිච්ච සහෝදරත්වය මතු කළා. අම්මයි තාත්තයි පුතයි දුවයි කියන එක පවුලේ සමගියද නිර්මාණය කළා. නඩුවකුත් නැහැ, චෝදනාවකුත් නැහැ, ගැටුමකුත් නැහැ. මේ මිනිස්සු අර මිනිස්සුන්ට පූජා කරන්න හදනවා, අර මිනිස්සයා මේ මිනිස්සුන්ට පූජා කරනවා. එහෙනම් මේ යහපත අපි දැකලා නැහැ නේද අපේ ජීවිතේ? අපේ සරප්පු දෙක කවුරු හරි ගෙනිච්චාම හරි කමන්නේ, ගෙනිච්ච කෙනාගේ සරප්පු දෙක තියෙනවනේ. ඉතින් ඒක දාගන්නේ මම ලොකු ලකුණක් දාලා තිබුණා, කටාරමක් කොටලා තිබුණා, මේකේ වටාතක් කොටලා තිබුණා, අලියෙක්ගේ දල දෙක කොටලා තිබුණායි කියලා අර ටෝච් එක අරගෙන හැම කකුලක්ම ගගා ඇවිදිනවා අර දල දෙක කොටපු සරප්පු දෙක හොයලා. සරප්පු දෙකවත් අපට අත්තරින්න බැරි නම් ඒකත් අකුසලයේ ඇති වෙනකොට අත්තරෙන බව අපි දන්නේ නැද්ද? ඒවා ගෙවෙන්නේ නැද්ද? කැඩෙන්නේ නැද්ද? පරණ වෙන්නේ නැද්ද? දිราපත් වෙන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකයේ හැමදේම යහපත් ලෙස අපට සිද්ධ වෙනවා කියන ඒ ධර්මතාවය අපි දැකලා නැහැ නේද? එහෙනම් මේ හැම මොහොතක් ගානේ හැම චලනයක් තුළම අපට යහපතක් සිද්ධ වෙනවා. පේන හැම දෙයක් තුළම යහපතක් සිද්ධ වෙනවායි. ඒ පේන දේ තුළ තමයි අපේ සෝතාපන්න ඵලය තියෙන්නේ. අපේ සම්මා දිට්ඨිය තියෙන්නේ මේ පේන දේ තුළ. මේ පේන දේ තුළ තමයි අපේ සකෘදාගාමි ඵලය තියෙන්නේ. ඒ තුලින් තමයි ඒකේන ධර්මතාවය අපි වඩන්ඩ යන්නේ. මේ පේන දේ තුළ තමයි අපේ අනාගාමි ඵලය තියෙන්නේ. වඩලා ඒ දේ තුළින් නිදාසෙන්න යන්නේ මේ පේන දේ තුළින් තමයි. මේ පේන දේ තුළ තමයි අපේ රාත් ඵලය තියෙන්නේ. එහෙනම් මේවා දැකලා ඒවා තේරුම් අරගෙන වඩලා ඒකෙන් නිදාසලා නිරෝධ සමාපත්තියට පත් වෙන්න යන්නේ මේ නාම රූප වලින් නම්. මේ දකින්නේ නාම රූප නෙමෙයි, මගේ සෝතාපන්න ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරියත් බෝධිය. එහෙනම් මම මේ දකින්නේ මගේ මාර්ගඵල හතර නම් මේවා අයාපත් උනේ කොහමද? අතුරා දකින්නකොට ඒ අතුරා තුල තියෙන ගැටීම තේරුම් අරගෙන නිදාසුනාම ඒ ගැටීම නිදාස් කළොත් නිවෙනවා කියලා තේරුම් ගත්තාම සෝතාපන්න වෙන්නේ නැද්ද? ඇයි මම ගැටෙන්නේ එයාගේ මකටිත දේවල් උනා එයා මට මේ අනවශ්‍ය දේවල් කළා කියන මානසිකත්වය අනේ මිනිසයා කලේ මට අවශ්‍ය දේ මට යහපත් දේ දැන් සකු르දාගාම උනේ නැද්ද මට මාර්ගඵලයක් ලබන්න තිබුණා ඒ නිසා මම අයහපත් දේවල් කරලා තිබුණ නිසා අයහපත් දේවල් තුලින්මයි ඒක ගෙවෙන්නට ඕනේ මගේ අකුසල කර්ම අකුසල වලින්ම ගෙවෙන්නට ඕනේ එහෙනම් මේ හැම දෙයක්ම ධර්මතාවයක් මේ මනස අකටයුත්තක් කළේ නැහැ අසත්පුරුෂ වැඩ කළේ නැහැ මම කරපු අසත්පුරුෂ වැඩ ටික මේ මනුස්සයා තුලින් සම්පූර්ණ වුණා ගෙවිලා ගියා මගේ තියෙන වැඩිපුර අකුසල අකුසල තුලින් මාර්ගඵල ලැබෙන්න ඕනේ එහෙනම් අකුසල තුලින් මේ මනුස්සයා මට කැළඹෙන විදිය මන් තුල තියෙන අසංසම් භාවය මන් තුල තියෙන පටිගය ద్వේසය පලිගැනීම මේ ටික තේරුම් කරලා දුන්නා මේ හැම දෙයක්ම ධර්මතාවය දැන් එයා අනාගාමී වුණා අතුර දැක්ක ගමම්ම එයා සෝතාපන්න වුණා අතුර දැක්ක ගමම්ම සකු르දාගාමී වුණා අතුර දැක්ක ගමම් අනාගාමී වුණා එහෙනම් මේ ලෝකේ හැමෝම දෙමෝපියෝ නම් අපට අතුරෙක් නැහැ ලෝකේ මිතුරෙකුත් නැහැ ඔක්කොම ඉන්නේ හැමදාම මුණ ගැහිච්ච කට්ටිය අනේ ඒ දවසේ මේ මිනිස්සයා අපේ තාත්තා අද මේ මිනිස්සයා මගේ දරුවෝ භාර්යාව පෑරගෙන ගිය අතුරා එත මේ මිනිස්සයා මගේ පුතා වුණාම මගේ දරුවා අනේ මේ ලෝකේ තියෙන මේ මොහොත මට තේරුන්නේ නැහනේ එහෙනම් මේ ඥාතිකම් මිත්‍රකම් සසරේ අනතාකල් ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවයක් මෙන්න මේක දැක්කා ඒ අතුරත් නැති වුණා මිතුරත් නැති වුණා ඒ මනසත් එක්ක තියෙන ගැටුමත් නැති වුණා ඇලුමත් නැති වුණා සම්බන්ධයත් බිඳ වැටුණා දැන් මෙයා රාත්තුන් නැද්ද එහෙනම් අපි දකින හතුරා තුලින් අපගේ මාර්ගඵල හතර තියෙනවා මෙන්න මේ යහපත අපි දකින්නට ඕනේ අපට ඇයින සෑම වචනයක් තුළම අපේ මාර්ගඵල හතරම තියෙනවා. ඒ හැම වචනයක් තුළම ධර්මයක් තමයි තියෙන්නේ. මොකද්ද ධර්මය? ඒ හැම වචනයක් තුළින් අපි තාම rahat වෙලා නැහැ. තාම අපි Nirodha Samapattiට පත් වෙලා නැහැ. අපි තුල ඵලයක් නැහැ. තාම කැළඹෙනවා මෙන්න මේ අකුසල කර්මයන් අපි තුල ක්‍රියාත්මක වෙනවා. අඩුපාඩු දුර්වලකම් තියෙනවා හැම වචනයක් තුළම දැන් මේකෙන සම්මාව අපිට ඉගෙන ගන්න බැරිද එහෙනම් ඒ දේ දකිනකොට හැම වචනයක් තුළම අපේ දුර්වලකම් දැනගන්නකොට අන්න අපි සම්මාව ප්‍රත්‍යක්ෂ කරනවා ඒ අඩුපාඩු හදනකොට අඩුපාඩු හදන ක්‍රමවේද තේරුම් ගන්නකොට ඒ මාර්ගයේ යනකොට අපි සකු르දාගාමී වෙනවා යාපත හැවුනාත් අයාපත හැවුනාත් ඒ දෙක තුලින්ම තියෙන එකම ධර්මතාවය කුසල් අකුසල් වල ක්‍රියාකාරීත්වයක් කුසල් අකුසල් වල ගෙවිලා ඉවරවීමක් පරිසන්දීමක් නිරෝධ වීමක් මෙන්න මේ ධර්මතාවය දැක්කාම හොඳ දේ වුණත් නරක දේ වුණත් එයා අනාගාමි වෙනවා ඇයින දේ යාපත් උනාත් අයාපත් උනාත් හොඳ දෙයක් උනාත් නරක දෙයක් උනාත් ප්‍රශංසාවක් උනාත් නින්දාවක් උනාත් ඒක අපට අදාළ නැහැ ඒවා ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා මේ හැම දෙය තුළින්ම ඇලීමයි ගැටීමයි තමයි භවයක් නිර්මාණය කරන්නේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටියාම ප්‍රශ්නේ විසඳෙනවායි කියලා ඇයින හැම දෙය තුළින්ම ඇලීමෙන් ගැටීමෙන් තොරව නිරෝධ වෙලා හිටියාම දැන් එයාගේ නිරෝධ සමාපත්තිය එතන නෙමෙයිද තිබුණේ එයා rahat වෙලා ඉවරයි එහෙනම් ඇයින වචන තුල මාර්ගඵල හතරම තිබුණා ඇයි අපි මේ දේවල් දකින්නේ නැත්තේ එහෙනම් හැමදාම අපි පුරුදු වෙලා තියන්නේ හසකන දිව නාසය සමසිත කියන ආයතන හය තුලින්ම අයාපත දකින්න අනේ මේ දේවල් මට හිතෙනවා මේ දේවල් මට කල්පනා වෙනවා මේක වැරදි මේක අයාපතක් මට අකටයුත්තක් ඇයි එහෙම දකින්නේ හැම චේතනාවක්ම තමන්ගේ tempatu වල අවදිවීමක් නම් ඒ හැම දෙයක්ම ක්‍රියාකාරී ස්වභාවයක් තුළ නම් පවතින්නේ ඒක ටික වෙලාවකින් පැවතිලා නැති වෙලා යනවා නම් ඇයි නැති වෙලා යන එකට මෙච්චර උඩපයින්නේ කලබල වෙන්නේ විරුද්ධ වෙන්නේ මේ ධර්මතාවය දැක්කාම මේ ක්‍රියාකාරී ස්වභාවය දැක්කාම කරන්න මොකවත් නැහැ මට තියෙන්නේ කරන දේ බලාගෙන ඉන්න සිතිවිලි නිවැරදි කරන්න කිසිම දෙයක් නැහැ ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා මේක දැනගෙන කලබල නොවි ගැටෙන්නේ තුටියා මැලෙන්නේ තුටියා මැටි කියනකොට එයා සෝතාපන්න වෙලා කමඨාන දෙන්න ගුරුවරයෙක් නැහැ ආවාදය දෙන්න ගුරුවරයෙක් නැහැ එයාට පීඨයක ළඟ කවුරුවත් නැහැ එයා දැන් මා විශාල රූක්ෂ වනයේකට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නකොට සිතවිලි දෙක තුනක් හිතෙනවා ඒ සිතවිලි දෙක තුන තුළ දුර්වලකම දැක්කා ඒ දුර්වලකම තුලින් එයා සෝතාපන්න වුණා බලන්නේ සෝතාපන්න ඵලය මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා ඒ සිටිවිලි වල තියෙන ඒ ඇලිමේ ගැටිමේ ස්වභාවය දැනගත්තා. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉතියොත් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නේ විසඳෙනවායි කියලා ප්‍රත්‍යක්ෂ වුණා. ඒ සම්මාව, ඒ නිවැරද්ද, ඒකේන යථාර්ථය තේරුම් ගත්තා. ඒ නිවැරදි දැක්ම තමයි සෝතාපන්න ඵලය. එහෙනම් මේක වඩන්නට ඕනේ. එන හැම සිතුවිල්ලක්ම තමන්ගේ තැම්පතුෙන් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. එහෙනම් මම කරන්න ඕන වෙන මොකවත් නෙමෙයි. 100 මේක දියා බලාගෙන ඉන්න එක වෙන මොකවත් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ අවබෝධයට ඇවිල්ලා එයා 100 බලාගෙන ඉන්නකොට එයා සකෘදාගාමි වෙනවා. සිතුවිලි එනවා, රාගික දේවල් එනවා, ලෝභ දේවල් එනවා, ද්වේෂ දේවල් එනවා. ඒ හැම දෙයක් තුලින්ම තියෙන්නේ මොනවද කියලා බැලුවාම ඇලිමයි ගැටීමයි තියෙනවා. එක්කෝ රාගයට කැමති කෙනා රාගයට ඇලෙනවා. අර නිර්වත් වෙන කාන්තාව දිහා බලබල එයා පුදුමාකාර වින්දනයක් ලබනවා. එහෙනම් හොඳ කඩවසම් පුරුෂයෝ දිහා මෙනෙහි කර කර අර කාන්තාව සතුටක් ලබනවා. එහෙනම් ස්ත්‍රී පුරුෂ කියන දෙපාර්ශවයටම තියෙන පොදු ප්‍රශ්නයක් තමයි රාගයට කැමැති කට්ටියට රාගසිතවිලි එනවා නම් ඒගොල්ලන්ට ඒක සතුටක්. රාගයේ අකමැති කට්ටියට රාගසිතවිලි ආපුවාම ඒගොල්ලන්ට ඒක දුකක්. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? ඇලිමයි ගැටිමයි. රාගයට කැමැති කට්ටිය රාගයට ඇලෙනවා, රාගයට අකමැති කට්ටියට රාගයට ගැටෙනවා, ලෝභයට කැමැති කට්ටිය ලොකු විශාල මාලිගාවල් පේනකොට, නවීනකරණ වාහන පේනකොට, එයාට කියලා පුද්ගලික ගුවන්යානා පාල වෙනකොට පුදුමාකාර වින්දනයක්. එයා ඒක තුල දිගට දිගට යනවා, දිගට දිගට යනයි. ඒක හිතන් හරි කැමැතියි. ලෝභයට කැමැති, අලෝභයට කැමති කෙනා අනේ මට මේ මොකවත් ඕනේ, මැරෙනකොට ගෙනියන්න බෑ, මාලිගාවල් හදන්නේ ඇයි? ඇයි ලෝභ සිතිවිලි වලට යා අකමැති? ඒක යාට දුකයි. පලිගන්න කැමති කෙනාට අර මිනිස්යාගේ අතපය මේ විදිහට පොඩි කරනවා, ඒ මිනිස්යාගේ දත් ටික මේ විදිහට කඩනවා, ඒ මිනිස්යාට එකපාරයි දෙන්නේ ඉස්සර දත් සෙට් එකම ගලවන්න. මේ විදිහට අර පලිගන්න කැමති කෙනා ද්වේෂයට ප්‍රිය කරනා, දේශසිතිලි ආවම පුදුමාකාර සතුටක්. ඒක වින්දනය කරනවා කරනවා ඉවරයක් නැහැ. සමහර තපස්සරුන්ට තරහා ගියාම වම තියනවලු. සහෝදර සංඝයාට එකපාරයි දෙන්නේ කලන්ත දාලා වැටෙන්න, එකපාරයි දෙන්නේ හැදගෙන වැටෙන්න, දත් හතරක් කැඩෙන්න ගන්න හිතනවායි කියලා සමහර සපස්වරුන්ට අදහස් පාළ වෙනවා. ඒ අදහස් පාළ වෙනකොට අනේ මේක වැරදි අදහසක්, සත්ව හිංසාවක්, මම ආර්ය උපවාදයක් කරන්නේ, ඒ සංඝ ලේසොලවල අනන්තරයකක් මේ කරන්න හදන්නේ. මෙන්න මේක තේරුන්නේ නැහැ නේද? මේ දුර්වලකම වටා ගත්තේ නැහැ නේද? ඒ හැම දෙයතුලින්ම දේශේ උන්වහන්සේ නැවත නැවත කල්පනා කළේ ඇයි? ඒ සිටිවිලි මැනේ කර කර සන්තෝෂුනේ ඇයි? ද්වේෂයට තිබිච්ච කැමැත්ත නිසා. මෛත්‍රිය පාරමිතාවක් වශයෙන් වඩන කෙනෙක් ළඟ මේ වගේ සිටිවිල්ලක් ආවා. මොකද්ද? උන්වහන්සේ වඩිනකොට එක ගල්ලෙනක් තිබුණා. ඒ ගල්ලෙන ළඟ යන්න ගිලා නැවතිලා ඈතෙන් වංගුව ගන්නවා. ඇයි ඈතෙන් ගන්න වංගුව ගන්නේ කියන ප්‍රශ්නය අර ලෙනේටපු තාපසයාට තේරුණා. ඒ තාපසයා නැවත දවසක් දැක්කාම එක දවසක් මෙතනින් වඩිනකොට ඈතෙන් ගියයි කියලා අනකොට ළඟින් ගියාම මාදියා දැක්කාම සිටිවිලි 10ක් 15ක් පාළ වෙන්න පුළුවන්. ළඟින් යනකොට කතා කරන්න අවස්ථාවක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ කතා කරන්න ඉතනකොට ඒකට අදාස් පාළ වෙලා අර නිවිච්ච සිත අංශු මාත්‍රෙන්වත් කැළඹෙන්න පුළුවන්. මාව දැකීම නිසා යම්කිසි අරමුණක් අදාසක් පහළ වෙලා ඒක විනාඩි 5000ක් පැවතුනා නම් ඒ තුල තමන්ගේ ධානය අතපසු වෙන්න පුළුවන්, කාලය මිඩංගු වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා වැටුණා. ඒ නිසා මම නොපෙනෙන විදියට ඈතින් වැඩියයි කියලා කියනවා. බලන්න තමන් ළඟින් ගියාම අකටයුත්තක් වෙනවා. එහෙනම් ඒ අකටයුත්තවත් වෙලා බෑ. ඒ තරම් ඒ ද්වේෂයට අකමැති. මොකද මෛත්‍රිය පුරලා පුරලා හැම සෛලයක මෛත්‍රිය ජානගත වෙලා මෛත්‍රිය පිරීලා වහන්දානවා. එහෙනම් තමන් තව කෙනෙක්ගේ ළඟින් යනකොට අකටයුත්තක් වෙයිදෝ කියලා එයා හිතනවා. ඒ තරම් ද්වේෂයට අකමැති, පටිගයට අකමැති, වෛරයට අකමැති, හිංසාව පීඩාව කරදරේ දෙන්න අකමැති. මෙන්න මේ මානසිකත්වය තමයි යහපත දකින්නමයි කියලා කියන්නේ. එහෙනම් අපේ ජීවිතවල අපි මේ යහපත දකින්නවා වෙනුවට අයහපතයි අපි දකලා තියෙන්නේ. හැම සිතුවිල්ලක් තුළම මේ කියන ධර්මතාවයේ තියෙනවා. හැම දේ තුළම කුසලයක් අකුසලයක් පරිසම් දෙනවා. එහෙනම් නිවනට ගැලපෙන දේවල් කුසල්, පැවැත්මට ගැලපෙන දේවල් අකුසල්. හැම සිතුවිල්ලක් තුළම කුසල් නිසා මේ සිතුවිලි ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. අකුසල් නිසා මේ සිතුවිලි ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. මෙන්න මේ ධර්මතාවය දැනගත්තාම ඒ දෙකෙන්ම තමයි නිදහස් වුණාම දැන් නිරෝධ සමාපත්තියට පත් වෙලා රාහත් වෙන්නේ නැද්ද? එහෙනම් තමන් ඒ රාතුණා විතරක් නෙමෙයි, එහෙනම් මේ ධර්මතාවය තුළ තමන් නිවුණා, තමන් පිරිනිවුණා. මේ ධර්මතාවය තුළ තවත් එකක් තියෙනවා. මොකද මෙච්චර කාලයක් මේ හැම දෙයක්ම මම කළා, හැම දෙය තුළින්ම යම්කිසි දෙයක් පුරුදු පුහුණු කළා, කරන්න කිසිම දෙයක් නැහැ, මේවා ඉබේ කෙරෙනවා. එහෙනම් මම මොකවත් නොකර හිටියාම වඩන්න කිසිම දෙයක් නැහැ කියලා අරකින නිරෝධ සමාපත්තියට එහා එකක් තේරෙනවා. නිරෝධ සමාපත්තියත් එක්තරා පත්වීමක් තමයි, එක්තරා මානසිකත්වයක් තමයි. නැවත නිර්මාණයක් නොවන, පැවත්මක් නැති, නැවත අටගන්න බැරි යම්කිසි පත්වීමක් තමයි නිරෝධය තුළ තියෙන සමාපත්තිය. හැමදේම නැති වුණා කියන එකක් ඇති වුණා නේද? මෙන්න මේ ධර්මතාවය තුළ තියෙන යථාර්ථය දැක්කාම එයා පච්චේක බුද්ධ වෙනවා. එහෙනම් අනන්ත ප්‍රමාණ ඉසිගිලි පර්වතවල අපි දැකලා තියෙනවා ගොඩාක් තපස්වරු පච්චේක බුද්ධ වෙලා තියෙනවා. එහෙනම් පසේබුදු මහරහතන් වහන්සේලා බවට උන්වහන්සේලා රාහත් බෝධියට තයාට එකක් කල්පනා කළේ නැද්ද? අවබෝධ කළේ නැද්ද? ප්‍රත්‍යක්ෂ කළේ නැද්ද? එහෙනම් රාහතන් වහන්සේලාට නොතේරෙන එකක් උන්වහන්සේලාට තේරිලා තියෙනවා. මොකද හැමදේම තියෙනවා, හැමදේම නැහැ. හැබැයි හැමදේම නැහැ කියලත් එකක් තියෙනවා. හැබැයි ඒක තුල තියෙන ධර්මතාවය මොකද්ද කියන එක පිළිබඳව උන්වහන්සේලා දන්නවා. රාහතන් වහන්සේ ඒක දන්නේ නැහැ. උන්වහන්සේ දන්නේ හැමදේම නැති වුණා, නිරෝධයට පත් වුණා කියන එක විතරයි දන්නේ. එහෙනම් බලන්න, කවුරුත්ම නැති නිකම් නිකම් පර්වත ලෙනක ඉඳලා සිටිවිල්ලක් ආවා, ඒක දැක්කා, සෝතාපන්න වුණා, ඒක තුල තියෙන ක්‍රියාවලිය දැක්කා, ඒ ක්‍රියාවලිය පුරුදු පුහුණු කරන ක්‍රමවේදය දැක්කා, සකෘදාගාමි වුණා, ඒක තුල තියෙන ධර්මතාවය දැක්කා, හැමදේම ධර්මානුකූලව ක්‍රියාත්මක වෙන ඒ සමීකරණය ප්‍රත්‍යක්ෂ කරා, අනාගාමි වුණා, ඒක තුලේ නිරෝධ වෙන ක්‍රමවේදය දැනගෙන නිරෝධ වුණා, ඒ සෑම සිටිවිල්ලේම අයිතිය නිදාස් වුණා, රාහත් වුණා. දැන් බලන්න අපගේ සිටිවිල්ල පවා අපගේ සතරඵල නේද? එහෙනම් රාගික සිටිවිල්ල අපට අයාපතකුනේ කොහමද? ද්වේෂ සිටිවිල්ල අයාපතකුනේ කොහමද? ලෝභ සිටිවිල්ල අයාපතකුනේ කොහමද? ඒක අපි ලෝභයේ ද්වේෂයේ මෝහයේ වශයෙන් දැක්ක නිසා, ඒකේ යහපත අපි නොදැක්ක නිසා, ඒක තුල තියෙන මාර්ගඵල හතරද නොදැක්කපු නිසා, ලැබෙන දේවල් යහපත් කියලා කියනවා, අපේකේ නැති වෙන දේවල් අයහපත් කියලා කියනවා. අයහපත් දේවල් තුලින් අත්හැරීමක් වෙන්නේ නැද්ද? කවදරි තියලා යන මානසිකත්වය අදාදා ගන්න අපිට අවස්ථාව ලැබුණ නැද්ද? අපි මේ බඩමුට්ටු වලට මොනතරම් බැඳිලාද කියලා අපගේ බැඳීම තේරුම් ගන්න අපට කමටහනක් නෙමෙයිද මේ අයිමවීම? ඇයි මේ යහපත් දේවල් අපි දකින්නේ නැත්තේ? මේ යහපත් දේවල් අපි දකිනවනම් ඒකේන අයහපත් දේවල් අතුරුදාන් වෙනවායි කියලා කියන්නේ අපි නිවැරදි දැක්මට පැමිණියා, අපි තුල සෝතාපන්න ඵලය ඒකේන සම්මාදිට්ඨිය පැමිණියා, සක්කාය දිට්ඨිය අතුරුදාන් වුණා, සීලබ්බත පරාමාස විචිකිච්ඡාව අතුරුදාන් වුණා. මේකේන නිවැරදි දැක්ම තුළ අපි මේ ලෝකේ ජීවත් වෙනවා නම් අපේ මානසිකය මොනතරම් නිරවුල්ද කියලා කියනවා නම් අපි තරම් නිරෝගිමත් මානසිකත්වයක් තියෙන කෙනෙක් ලෝකේ නැති තරම්. ඇයි මේ හැමදේම නිවැරදිව දකිනවා? හැම දෙයක්ම ඇහෙන්නේ යාපතට, හැම දෙයක්ම පේන්නේ යාපතට, හැම දෙයක්ම සිදුවෙන්නේ යාපතට, හැමදේම ලැබෙන්නේ යාපතට, හැමදේම හයිමි වෙන්නේ යාපතට, හැමදේම සිතෙන්නේ යාපතට. බලන්න මොනතරම් ලස්සන කමටානක්ද, මොනතරම් සුන්දර කමටානක් අපගේ දෛනික ජීවිතේ අපෙත් එක්ක තිබිලා තියෙනවද? මේක අපි දැක්කේ නැහැ. අපේ සෝතාපන්න ඵලය අපි ළඟ තිබිලා, අපේ සකෘදාගාමි ඵලය අපි ළඟ තිබිලා, අපේ අනාගාමි ඵලය අපි ළඟ තිබිලා, අපේ රාහත් ඵලය අපි ළඟ තිබිලා, අපි ඒක ගණන් ගත්තේ නැහැ. අපේ ප්‍රඥාවේ දුර්වලකම නිසා, අපේ අවිද්‍යාවේ දුර්වලකම නිසා අපි මේ දේවල් දැක්කේ නැහැ, මේවා තේරුම් ගත්තේ නැහැ. දැන් අපේ කුසලය අපට සම්පූර්ණ වුණා, අපේ පින සම්පූර්ණ වුණා, හැමතැනම තියෙන්නේ යහපත, හැමදේම සිදුවෙන්නේ අපේ යාපතට, හැමදේම හැයෙන්නේ අපේ යාපතට, හැමදේම පේන්නේ අපේ යාපතට, හැමදේම ලැබෙන්නේ යාපතට, හැමදේම නොලැබෙන්නේ යාපතට, හැම දෙයක්ම සිටෙන්නේ යාපතට. එහෙනම් මම ඉපදෙන්නේ මගේ යාපතටයි. ඉපදිච්ච නිසා නේද රාත්‍රෙන්ද පුළුවන් උනේ. එහෙනම් පිරිනිවන් පාන්නේ මගේ යාපතට. ඇයි මම කවදාවත් මේ ලෝකේ ඉපදිලා දුක් විඳින්නේ නැහැ. ඒ යාපත නිසා තමයි පිරිනිවන් පාන්නේ. ඇයි ඉපදුනේ? දුකෙන් නිදහස් වෙන්න මට අවස්ථාව ලබා ගන්න ඕන නිසා. එහෙනම් ඉපදීම තුලත් යාපත දකින්න, වයසට යාම තුලත් යාපත දකින්න. ඇයි මන්තුලින් මට මේ අනිත්‍ය දකින්න පුළුවන්කම ලැබුණා. මන්තුල මගේ දුක දකින්න පුළුවන් වුණා. හැමදේම නැති වෙලා යනවායි කියන අනිත්‍ය ධර්මතාවය මගේ රූපේ මට ලබා ගන්න, තේරුම් ගන්න, ඉගෙන ගන්න මට අවස්ථාව පාළුණා. එහෙනම් මගේ වයසට යාම තුලත් යාපත දකින්න, ලැබවීම තුලින් මේ ලෝකේ හැමදේම අනිත්‍යයි කියලා, දුකයි කියලා තේරුම් ගන්න අවස්ථාවක් නෙමෙයිද? ලැබ වෙනකොට Tamanට තේරෙන්නේ නැද්ද වේදනාවේ තරම? ලැබ වෙන හැම මොහොතක් ගානේ අපට මේ සංසාරයේ තියෙන ඒ දුක තේරුම් ගන්න අවස්ථාවක් නේද? මරණයට පත් වෙනවා කියන මරණ සංඥාව අපට තේරුම් ගන්න, අපේ ඇලින් ගැටින් වලින් නිදහස් වෙන්න හැමදේම අත්හරින්න අපට හොඳ අවස්ථාවක් නේද? ඒ මානසිකත්වයේ අසනීපය තුළ නිර්මාණය වෙනවා නේද? අද ගොඩාක් කට්ටිය දානමාන දෙන්නේ නැතුව වස්තු කෝටි ගණන් ගොඩගාලා ලෙඩ වෙලා දැඩි සත්කාර ඒකකයේ මාස ගණන් ඉඳලා ටිකට් කපලා ආපු ගමන් මෙයා කරන්නේ මොනවද? වේර විහාර හදන එක, සංඝාවාස හදන එක, දැවැන්ත පින්කම් කරන එක, අනාථයන්ට පීඨ වෙන එක, වැඩිහිටි නිවාසවල ඒ දෙමව්පියන්ට පීඨ වෙන එක. ඇයි මේක යා කරන්නේ කියලා ඇහුවාම අර අසනීපය තුලින් ඒ දුක තුලින් එයාට තේරුණා යා මැරෙනවායි කියලා, මේ වලින් වැඩක් නැහැ කියලා, ගෙනියන්න බෑ කියලා දැන් තමයි යාට තේරුනේ. ඒ තේරිච්ච වෙලේ ඉඳලාම එයා මේවා නිරෝධ කරන්න අත්තරින්න එයා දැන් තීරණය කරලා. එහෙනම් ලෙඩ රෝග අසනීප කින මේ හැම දෙයක්ම අපට කමටානම්, ඒ හැම දෙය තුළම සිදුවෙන්නේ යාපතක්. අසනීපය අපට යාපතක්, දියවැඩියා රෝගය මට යාපතක්, මගේ රුධිර පීඩනය යාපතක්, මගේ ලියුකේමියාව යාපතක්, මන්තුල තියෙන මේ සෑම ලෙඩ රෝගයක්ම අසනීපයක්ම, හෘදයාබාධය, ඇස්පෙනීම දුර්වලකම, මේකෙන් ඉසේ රුධාව බඩ කැක්කම පිළිකාව කියන හැම එකක්ම මන් තුල තියෙන මගේ යාපත. මොකද්ද මේ ලෙඩ රෝග තුලින් මට දුක තේරෙනවා, අනිත්‍ය තේරෙනවා, බොහොම ඉක්මනට මැරෙනවා. එහෙනම් බොහොම ඉක්මනට මැරෙනවා, මට පිළිකාව තියෙනවා තව මාස 3යි කියලා දැනගත්තාම එයා කසාද බඳින්නේ නැහැ, එයා ගෙවල් හදන්නේ නැහැ, අම්බ කරන්න එයා කරන එකම දේ තමයි ඒ මාස 3ට තියෙන දින 90ම රෑදවල් දෙකේ මාංශලා කමටන් වඩනවා, රාත් වෙන්න වෑයම් කරනවා. එහෙනම් පිළිකාව නැති කට්ටිය වයසේ අග්ගිසට ගිහිල්ලා භාවනා කරන්න උත්සාහ කරනවා. මේ මිනිස්සයා රෑත් භාවනා, දවුලුත් භාවනා, උදේත් බණ අහනවා, දවුලුත් බණ අහනවා, රෑත් බණ අහනවා. දැන් බලන්න මේ පිළිකාව මේ මිනිසයාගේ ආර්ය මාර්ගය මොනතරම් ඉක්මන් කළාද, මොනතරම් මේ ආර්ය මාර්ගයේ වේගය වැඩි කරලා තියෙනවද? අර නිරෝගිමත් මිනිසයාට සාපේක්ෂව මෙයා දවස ගානේ ඵල ලබනවා, දවස ගානේ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරනවා. මාස 3යි ආයුෂ තියෙන්නේ, සති 3ක් යනකොට මේ මිනිසයා රාත්‍රිලා ඉවරයි. එනම් පිළිකාව මේ මනුස්සයාට යාපතක් වුණා, පිළිකාව මේ මනුස්සයාට ආශිර්වාදයක් වුණා. මේ ලෝකේ බුදුවරුන්ට බාල වෙන මා විශාල බෝසත් කුසලයක් තමයි මේ පිළිකාව මේ මනුස්සයාට. ඇයි මේ මනුස්සයාට පිළිකාව නැත්තම් මේ මාස 3න් මේ මනුස්සයා මැරෙනවායි කියලා දැනගත්තේ නැත්තම් සතියෙන් එකමාරෙන් දෙකෙන් කොහමද මේ මනුස්සයා රාත් වෙන්නේ? එහෙනම් රාත් තුනා නෙමෙයි අර පිළිකාව මේ මනුස්සයා රාත් කෙරෙව්වා. දන් දුන්නා නෙමෙයි සියලු වස්තුව දන් දෙන්න, දාන පාරමිතා සම්පූර්ණ කරවන්න අර පිළිකාව දක්ෂ වුණා. එහෙනම් මේ සෑම අසනීපයක් තුළින්ම, ලෙඩ රෝගයක් තුළින්ම අපට යාපතක් සිද්ධ වෙනවා. මෙන්න මේ ධර්මතාවය දකින්නට ඕනේ. අපි මේ ගත කරන හැම මොහොතක් තුළම යාපතක් වෙනවා. මොකවත් නැහැ අපිට, යණෙනමක් නැහැ. ඔය උදකලාව ඉඳලා අරි කම්මැලි. උදකලාව කියන්නේ බොහොම ආශිර්වාදාත්මක කුසලයක්. මේක නැතුව තමයි මිනිස්සු වනගත වෙන්නේ, කැලෑවදින්නේ. හිමාලවල් හොයාගෙන මිනිස්සු මෙච්චර මාන්සියලා පිටත් වෙන්නේ මොකටද? උදකලාව යන්න. එහෙනම් මම ඉන්න සේනාසනේ ස්ථානයේ නිවසේ වැඩපොලේ වැඩ නැතුව කම්මැලි වෙලා උදකලා වෙන්න තියෙනවනම්, යාළුවෝ මිත්‍රයෝ නැතුව උදකලා වෙන්න තියෙනවනම්, අර වියදම් කළ රට රාජ්‍ය ගානේ ඇවිදලා ගන්න බැරි වෙච්ච එක නිකන් ලැබිලා නැහැ නේද? එහෙනම් මේ යහපත දකින්න ඕනේ. හැම දෙයක් තුළම යහපතක් සිද්ධ වෙනවා, යහපතම පවතිනවා. එහෙනම් මේ වෙනකොටත් මට සිදුවෙච්ච සියලුම දේවල් යහපත්, මේ දක්වා සිදු වෙලා තියෙන හැමදේම යහපත්, අනාගතයේ සිදුවෙන්න යන දේවල් යහපත්, ත්‍රිකාලයේ යහපත් ලෙස ප්‍රත්‍යක්ෂ කළා. ගියාම ඒ කාන්ත වශයෙන් එයා රාත් වෙලා පිරිනිවන් පානවා. හැමදේම සිදුවෙලා තියෙන්නේ ත්‍යාපතට, සිදුවෙමින් පවතින්නේ ත්‍යාපතට, සිදුවෙන්න යන්නේ ත්‍යාපතට. එහෙනම් අද වර්තමානයේ සම්බුද්ධ ශාසනයේ සිදුවෙන හැම දෙයක්ම යාපතට කියලා අපි දකින්නට ඕනේ. පිරිහීමත් යාපතක් තමයි. එහෙනම් පිරියන්නේ ඇයි? එහෙනම් පිරියනවායි කියලා කියන්නේ පවතින්න යනවා කියන එක. පවතිනවායි කියලා කියන්නේ පිරියෙන්න යනවා කියන එක. එහෙනම් තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට සම්බුද්ධත්වයට පත් වෙලා ශාසනය පවත්වනවා, රාතන් වහන්සේලාගෙන් බබලෙනවා. එහෙනම් ශාසනය බොහොම ලස්සනට දීප්තිමත් වෙලා ආලෝකමත් වෙලා පවතිනවායි කියලා කියන්නේ බොහොම ඉක්මනට ඒ කාලෙන් පස්සේ මේක නොපවතිනවා, පිරියනවා කියලා. එහෙනම් පිරියන කාලයේදී හැමෝම දන්න මේක පිරියනවා නම් අනිත්‍යන්තේ මොකද්ද? රැවුණොත් අනිත්‍යන්තේ දවල් නම්, දවල් වුණොත් අනිත්‍යන්තේ රැවුණා නම්, එහෙනම් අනිවාර්යයෙන්ම පිරීමෙන් එකපාරට මේක ලෙලදෙනවා, එකපාරට මේක නැවත ආලෝකමත් එනවා. අර බුද්ධ කාලේ වගේ නැවත අනාගාමි හරියත් උත්තමයන් වහන්සේලාගෙන් මේක බබලෙනවා. සෝවාන් සකෘදාගාමි කට්ටිය අර මාපොළවේ වැලි වාගේ හැම ගෙදරකටම එක්කෙනෙක් ගානේ, හැම වීදියකටම 100 200 ගානේ, හැම තැනම සම්මාදිට්ටි කට්ටිය, හැම තැනම මේක විසිරීලා පවතිනවා. අර නිකම් මේ තනකොළ ඇදුනා වාගේ හැම තැනම සම්මාදිට්ටි කට්ටිය බිහි වෙලා. එහෙනම් මේ தත්ත්වය ඇති වෙන්න මේ හැම දෙයක්ම පිරියන්නට ඕනේ, යුද්ධ හට ගන්නට ඕනේ. ලෝභ දේශ මොහ නිසා මිනිස්සු හැම කෙනෙක්ම විරසක වෙලා ඒ කට්ටිය තුල විශාල පිරීමකට ගන්නට ඕනේ. එහෙනම් හැමදේම පිරී නැවත සාසනයේ ගොඩ යනවා. ඒ ගොඩ ගිහිලා හැමදේම ගොඩ ගියාම නැවත පිරියනවා. එහෙනම් ඇතිවීම නැතිවීමට හේතුවකුත්, නැතිවීම ඇතිවීමට හේතුවකුත්, ඇති වුණොත් නැති වෙනවා කියන ධර්මතාවයකුත්, නැති වුණොත් ඇති වෙනවා කියන ධර්මතාවයකුත් මේ ලෝකයේ හැමදාම පවතින විශ්ව න්‍යාය ධර්මයක්. ඒක විශ්ව නීතියක්. මෙන්න මේක අපි තේරුම් ගන්නට ඕනේ. එහෙනම් මේ ලෝකයේ හැමදේම යාපතට, අපට කාටවත් නිඳා කරන්න, අපහාස කරන්න, විවේචනය කරන්න අනේ සාසනයට මේම දේවල් වෙලා, අනේ ශාසනයට පිරියෙන්න මේම දේවල් කරනවා, ශාසනය විනාශ කරන්න මේ කට්ටිය මේම කරනවා, කිසිම මොහතකේම සිටවිල්ලක් ඇති කරන්න එපා. හේතුව මේ හැමදේම යහපතට වෙන්නේ තථාගතයන් වහන්සේගේ පාරමිතාවට අනුව මේ බුද්ධ ශාසනය හැමදේම සිද්ධ වෙනවා නම්, උන්වහන්සේගේ සාරාංශක කල්ප ලක්ෂයක, උන්වහන්සේ වඩපු පාරමී ගුණවලට අනුව නම්, හැම දවසක් ගානේ, හැම මොහොතක් ගානේ, හැම විනාඩියක් ගානේ, හැම පැයක් ගානේ මේ ශාසනය කටයුතු සිද්ධ වෙන්නේ නම්, මේ හැම මොහොතක් ගානේ සිදුවෙන දයක්ම ඒ මාබෝසතනන් වහන්සේගේ පාරමිතාවට අනුව උන්වහන්සේගේ ශාසනය සිදුවෙන සිද්ධියක් ලෙස දකින්න, ඒ යාපත දකින්න, ඒ හැම දේ තුළම උන්වහන්සේගේ පාරමිතාවක් තමයි මෙතනට මුල් වෙලා තියෙන්නේ. මේ විශ්ව න්‍යාය ධර්මයේ දකින්න හැම දේ තුළම අපට යාපතක් වෙනවා, ශාසනයට යාපතක් වෙනවා, ලෝක සත්වයාට යාපතක් වෙනවා කියන එක දකින්න. මෙන්න මේ විදිහට අසකන දිව නාසය සමසිත තුලින් හැමදේම යාපත් ලෙස දකිනවා නම්, හැමදේම යාපත් ලෙස ශ්‍රවණය කරනවා නම්, හැමදේම යාපත් ලෙස කතා කරනවා නම්, හැමදේම යාපත් ලෙස දැනගන්නවා නම්, ලැබෙන දේවලුත් හැමදේම යාපත්, නොලැබෙන දේවලුත් හැමදේම යාපත්, නිന്ദා ප්‍රශංසාත් අපට යාපත්, ගෞරව කීර්තිත් අපට යාපත්, ඒ වගේම අපට දැනෙන දේවලුත් යාපත්, නොදැනෙන දේවලුත් යාපත්. එහෙනම් අපට තේරිච්ච දේවල් හැමදේම අපේ යාපතට සිද්ධ වෙච්ච දේවල්, අපට නොතේරි ච්ච දේවල් අපේ යාපතට සිද්ධ වෙච්ච දේවල්. ඇයි ඒ දේවල් තේරුනාම තවත් අපේ නාම රූප වැඩි වෙන්නේ නැද්ද? සිතුවිලි වැඩි වෙන්නේ නැද්ද? එහෙනම් තේරුනේ අපේ යාපතට, අර ටික නොතේරුනත් අපේ යාපතට, අවබෝධ වුනේ මේ ටික යාපතට, මේ ටික අවබෝධ වුනේ නැහැ ඒකත් අපේ යාපතට. එහෙනම් මේ ලෝකේ හැම මොහොතක් ගානේ යාපතේ ජීවත් වෙනවා, යාපත තුල අපේ මොහොත ගත කරනවා. අසකන දිව සමසිත නාසය කියලා කියන මේකෙන ආයතන 6ම යාපතත් එක්කම ගනුදෙනු කරලා යාපත් ලෙස ජීවත් වෙනවා. මේක තේරෙන්නේ නැතුව මම යාපතක් අදාගෙන ඒවා වෙනස් කරන්න විශාල වේසක් මාන්සියක් දරුවා. දැන් මේ සම්මාව අපි දැනගත්තා. මේ කියන අයාපත තුළ යාපත දකින ඒ කියන සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම අපි තුළ දැන් පැමිණියා. අපි හැමෝම ආර්ය ජාතියේ ඉපදෙනවා. මේ ලබාවු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පානවා. එහෙනම් මේ කමඨාන අපි වඩන්නට ඕනේ. මේ කියන ආර්ය මාර්ගයේ මේ දැන් ඉඳලා මේ සෙනේ ඉඳලා පුරුදු පුහුණු කරන්නට ඕනේ. මේ ලෝකයේ හැම දෙයක්ම යාපත්, අසකන දිව නාසය සමසිත කියන ආයතන 6 මේ ස්පර්ශ කරන සෑම නාම රූප සංඥා සංස්කාර ධර්මයක්ම යාපතක් වුණා, යාපතක් වෙමින් පවතිනවා, යාපතක්ම වෙනවා කියන සංකල්පය තුළ, ඒ මානසිකත්වය තුළ, ඒ සම්මා දිට්ඨි අවබෝධය තුළ, ඒ කියන නිවැරදි දැක්ම තුළ අපි මේ අපේ ජීවිතය ගත කරනවා නම්, මේ ලබාවු මිනිසත් භවයේ ඒ කාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිනිවන් පානට මේ අවබෝධයේ කමඨාන මේ තුළ ජීවිතවලින් ලබා ගත්තා වූ දැනුම අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම ඒකාන්ත වශයෙන්ම හේතු වෙනවා වාසනාම වෙනවා කියලා සාදුකාරයක් වෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.